ඔය හු කියන සිද්ධිය මේ පාර තමයි මේ පිළිල් දෙකට දාලා. මනාප ඡන්ද තියෙන මේ රටේ එක්සත් ජාතික පක්ෂය වූ අපේ පක්ෂයේ සමහර අපේක්ෂකයන් කතා කරනකොට හුගේ පලිනතාව මේ නෙවෙයි. මීට පෙර පැවති මහමැතිවරණයකදී නුවර අපේ ජනාධිපතිතුමා හැටියට ආමන්ත්‍රණය කරන වේදිකාවට නගිනකොට තර අපේක්ෂකගේ නම කියනකොට හු තිබ්බයි කියලා ජනාධිපතිතුමා නැගිටලා ගියා. අදත් ඔය පිළ කතන්දරය තිබුණේ නැහැ. 2010 මැතිවරණයේදී බදුල දිස්ත්‍රික්කයේම තර අපේක්ෂකයට හු තිබ්බා UNP. මනාප අරගලය තුල එන සමහර ඔය හු කියා ගැනීම මේ පාර ඒගොල්ලෝ බැර කරන්න හදනවා මේ පක්ෂයේ තියෙන ભેදය. මහින්ද රාජපක්ෂ මහත්මයා පැහැදිලිවම කිව්වා එදා පිටිසුද්ධ ආදීනි එක පිළයි එක රටයි.